සදහවත් වාසනාවන්ත පින්තුනි, අද අප පැහැදිලි කරන්නට බලාපොරොත්තු වන්නේ මජ්ඣිම නිකායේහි උපරිපාණාසකේන මහාචාර්යසක සූත්‍රය පාදක කරගෙන ධර්ම මාර්ගයේහි නිරතුරුව අප සම්පාදනය කරගත යුතු කරුණ තුනක් පිළිබඳව. බුදුරජාණන් වහන්සේ අප කෙරෙහි මහත් කරුණාවෙන් ධර්ම දේශනා කළේ එක අතකින් අපේ මෙලව ජීවිතය සුවසේ නිරපද්‍රතව ගත කරන්නට, අනෙත් අතින් මරණින් මතු ජීවිතයේ දුගතිගාමී නොවී සුගතිගාමීව සැනසෙල්ලෙන් ජීවත් වන්නට. ඊළඟට ප්‍රධාන වශයෙන්ම මේ ජීවිත කාලය තුළදීම දුකින් නිදහස් වෙලා ධර්මාබෝධය කළා සම්පූර්ණයෙන්ම දුකෙන් නිදහස් වන්නට මාවත පෙන්වා දෙන්නට. මෙන්න මේ ගමන් මගේදී සම්මා දිට්ඨිය කියන කාරණය ප්‍රධානතම අංගයක් වෙනවා. ලෝකයේ පිළිබඳවත්, සත්වයා පිළිබඳවත්, දුකේ හට ගැනීම හා නිරෝධය පිළිබඳවත් පැහැදිලිව විග්‍රහ කරන ධම්මග සම්මා දිට්ඨිය විදිහට දක්වන්නට පුළුවන්. අන්නේ සම්මා දිට්ඨිය ලෝකාවබෝධය අපට ලැබෙන්නේ එක අතකින් කල්යාණ මිත්‍රාශ්‍රයෙන් සද්ධර්ම ශ්‍රවණය කිරීම තුළින් යෝනිසෝ මනසකාරය ඇතිකර ගැනීමේ ප්‍රතිඵලයක් විදිහට. එහිදී ආරම්භයේ සුතමය පඤ්ඤාවත් ඒ ඇතිකර ගන්නා වූ ශ්‍රුතවත් භාවයේ නිතර සිටීම වශයෙන් චින්තාමය ප්‍රඥාවත් ඒ ධර්මයේ සමති දර්ශනා වශයෙන් වැඩීම වශයෙන් භාවනාමය ප්‍රඥාවත් අප සම්පාදනය කරගත යුතුයි. සත්පුරුෂ ශාස්ත්‍රයෙන් සද්ධර්ම ශ්‍රවණය කිරීමේ ප්‍රතිඵල වශයෙන් සම්මා දිට්ඨිය අප ලබා ගත්තනම් අපේ ජීවිතයේ නිරතුරුව ධර්ම මාර්ගය ඔස්සේ ඉදිරියට යන්නට ඕන. අන්නේ සම්මා දිට්ඨියත් එක්කම අපේ ජීවිතයේහි සම්මා සංකප්පාදී මේ ආරස්නගික මාර්ගයේ අංග ක්‍රියාත්මක වෙනවා. ඒ අංග 8ම එක විටම ක්‍රියාත්මක නොවනත් එයට සමග නිරතුරුව ගමන් කරන කාරණා තුනක් පිළිබඳව දක්වනවා. ඒ තමයි සම්මා දිට්ඨි, සම්මා වායාම, සම්මා සති. අප ක්‍රියා කරන හැම වෙලාවකදීම මෙන්න මේ කරුණු තුන පෙරටුවේ යන්නට ඕන. දුකේ හට ගැනීම හා නිරෝධය ගැන දැක්ම හැම මොහොතෙම අපේ හිතේ තියෙන්නට ඕන. අන්නේ ප්‍රතිඵල විදියට අකුසලයේ මෙදෙනටත් කුසලයේ යෙදෙනටත් නිරතුරුව අපි උත්සාහවන්ත වෙන්නට ඕන. ඒ විතරක් නෙවෙයි, එහි මූලික පදනම වන සතිය නැත්නම් සම්මා සතිය තුළ නිරතුරුව අපි හික්මෙන්නට ඕන. මෙන්න මේ කරුණ තුන සම්පාදනය කරගැනීමේ ප්‍රතිඵල විදියට සම්මා සංකප්ප, වාචා, කම්මන්ත, ආජීව, සමාධි කියන මේ අංගවලින් උපරිමයට අපට යන්නට පුළුවන්කම තියෙනවා. සම්මා දිට්ඨිය ලබාගත්තු කෙනා විශේෂයෙන්ම සමත විදර්ශනා වඩනවා නම් අන්නේ වඩන අවස්ථාවේදී කාමච්ඡන්ද ආදී නීවරණ දුරු වෙනවා. ඒ වගේම අවිද්‍යා නීවරණයේ දුරු වෙන ආකාරයට තමන්ගේ චින්තනය මෙහෙවනවා. ධර්ම මාර්ගයේ ඉදිරියට යනවා කියලා කියන්නේ එක්කටකින් කාමච්ඡන්ද ආදී නීවරණ අපේ සිතින් දුරු වෙන්නට ඕන. අන්නේ දුරු වෙන අවස්ථාවක් ඉදිරියට සරකනවා මාර්ගඥාන අවස්ථාව. සෝතාපන්න මාර්ගය, සකදාගාමී මාර්ගය, අනාගාමී මාර්ගය, අරහන්ත මාර්ගය කියන මේ මාර්ගඥාන අවස්ථාවේදී අපේ හිතේ නීවරණ දුරු වෙලා ධානාංග පිහිටනවා. ඒ වගේමයි අවස්ථාවේදී අපි විපස්සනා වශයෙන් සමුදය වැය, හටගැනී නිරෝධය, උදය වැය කියන මෙන්න මේ කරුණු දෙක හේතු ඇති කල්හි ස්කන්ධ පංචකයේ හටගැනීමත් හේතු නිරෝධයෙන් එතනම ඉතුරු නැතුවම නිරුද්ධ වන ආකාරයත් පිළිබඳව උදයබ්බේ ඥානය ලබන අවස්ථාවක් බවට පත් වෙනවා. මෙන්න මේ ඥානය සම්පාදනය කරගන්න අවස්ථාවේදී ආරස්නංගික මාර්ගයන්ග සියල්ලක්ම එක තලයේ පිහිටලා සමානත්වයට පත් වෙනවා. වෙනත් විදිහකින් කියනවා නම් ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්ම, ඒ වගේම ඒ අංගම බල ධර්ම බවට පත් වීම, ඊළඟට සති, ධම්මවිචය, විරිය, පීති, පස්සද්දේ, සමාධි, උපේක්ඛා කියන බොජ්ජංග ධර්ම මෙව සියලක්ම ඉහළම තලයෙන් ක්‍රියාත්මක වන මොහොතක් තමයි මාර්ගඥාන අවස්ථාව. අන්නේ මාර්ගඥාන අවස්ථාවේ තමයි ඒ අවස්ථාවේදී නීවරණ නැත්තං ආශ්‍රව සම්පූර්ණයෙන්ම දුර වෙන අවස්ථාව. සෝතාපන්න මාර්ගඥාන අවස්ථාවේදී සක්කාය දිට්ඨේ විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන මෙන්න මේ සංයෝජන අනුසේවයෙන්ම දුර වෙනවා. සකදාගාමි මාර්ගඥාන අවස්ථාවේදී කාමරාග පටිඝ කියන සංයෝජන දෙක තුනී වෙනවා. අනාගාමි මාර්ගඥාන අවස්ථාවේදී කාමරාග පටිඝ දෙක අනුසේවයෙන්ම දුර වෙනවා. අරහන්ත මාර්ගඥාන අවස්ථාවේදී රූපරාග, අරූපරාග, මාන, උද්ධච්ච, අවිජ්ජා කියන සෙසු උද්ධම්භාගීය සංයෝජන සියල්ලක්ම අනුසේවයෙන්ම සමුච්ඡේද වශයෙන්ම ප්‍රහීන වෙනවා. අරහන්ත මාර්ගඥාණයෙන් පස්සේ අරහන්ත ඵල ඥානයේ වශයෙන් ආරස්නගේ මාර්ගයේ සම්පූර්ණ කිරීම වශයෙන් අප ඊළඟට සම්මා ඥාන සම්මා විමුක්ති කියන අංග දෙකක් සම්පාදනය කරගෙන දසංග සමන්නාගත වරහතිය පිළිදෙට අංග 10කින් සමන්විත වූ අරහත්ත්වයට පත්වෙච්ච පුද්ගලෙක් බවට පත්වීමේ හැකියාව තියෙනවා. ඉතින් මෙන්න මේ ධර්ම මාර්ගයේහි ආරම්භය පටන් අවසානයේ දක්වාම සම්මා දිට්ඨිය දිනු වෙමින් එහි උපරිමයට පත් වෙනවා. මෙන්න මේ කරුණ සම්පාදනය කර ගැනීමට සම්මා දිට්ඨියට අනුග්‍රහ කරන කරුණ විදියට ධර්මයේ සඳහන් වෙනවා. අනුග්‍රහිත සූත්‍රයට අනුව සීලයෙන් අනුග්‍රහ ලබන්නට ඕන, ශ්‍රුතවන්ත භාවයෙන් අනුග්‍රහය ලබන්නට ඕන, ධර්ම සාකච්ඡාවෙන්, සමතෙන්, විපස්සනාවෙන් කියන මෙන්න මේ කරුණ පහෙන් නිරතුරුව අනුග්‍රහ ලැබමින් තමයි මේ ධර්ම මාර්ගයේ ඉදිරියට යන්නට ඕන. ධර්ම මාර්ගයේ ගමන් කිරීමේහි ප්‍රධානතම ආනිසංසය තමයි එහි නිමාවේදී උපරිම විමුක්තියට සතුටට පත්වන විතරක් නෙවෙයි, කෙලෙස් ප්‍රහීණ වෙන මට්ටමට අපේ හිත පිරිසුදු වෙනවා, අපේ හිතේ ආධ්‍යාත්මික සතුට, මානසික සුවේ මොහොතක් පාසා වර්ධනය කර ගනිමිනුයි අප මේ ධර්ම මාර්ගයේ ඉදිරියට යන්නේ. ඊට හේතුව තමයි මේ සද්ධර්මය ආදි කල්යාණං, මජ්ජේ කල්යාණං, පරිෝසානේ කල්යාණං කියපු විදියට මුල, මැද, අග යහපත්ව, නැත්තම් මුල කියන්නේ සීලය, මැද කියන්නේ සමාධිය, අග කියන්නේ ප්‍රඥාව කියන මෙන්න මේ ත්‍රිවිධ ශික්ෂාව මනවින් දේශනා කරපු ධහම. ඒ වගේම මේ සද්ධර්මය සම්දිට්ඨිකයි. මේ ජීවිත කාලයේදීම ආනිසංස දැක ගන්නට පුළුවන්. ඒ අකාලිකයි, කල් නොයවා ඊතාමිකවණින් ප්‍රතිඵල ලබන්න පුළුවන් ධහමක් තමයි බුදුහාමුදුරුවෝ මේ අපට දේශනා කළේ. ඒ වගේම ඒහි පස්සෙක කියලා එන්න බලන්න කියලා ඕනම කෙනෙකුට පැහැදිලිව කියන්න පුළුවන් ධහමක් තමයි අප මේ ලබලා තියෙන්නේ. ඕපනයක කියපු විදියට අපාප තුලම උපදවාගෙන භාවිත කරලා ප්‍රතිඵල ලබන්නට ඕන ධහමක්. පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහි, නොනැති කෙනා විසින් වෙන වෙනම තමන්ගේම ඥාණයෙන් අවබෝධ කළ යුතු ධහමක් තමයි අපට මේ ලැබිලා තියෙන්නේ. එනිසා මේ ධර්මයේහි උතුම් ගුණාංග සිහි කරමින්, ඒ තේරුම් ගනිමින් මුල සිට අවසානයේ දක්වාම කල්‍යාණ මිත්‍රාශ්‍රය, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය සහ ප්‍රතිපදාව නැත්තම් සමත විදර්ශනා, ඊටම කෙටියෙන් කියනවා නම් සතිපට්ඨානය ඔස්සේ අපේ සමස්ත චර්යාව ගොඩනගා ගන්නට අප නිරතුරුව උත්සාහ ගන්නට ඕන. අද අප මේ පැහැදිලි කළා වූ කරුණු වලින් විශේෂයෙන්ම අප අවධාරණය කිරීමට බලාපොරොත්තු වන්නේ සම්මා දිට්ඨිය, සම්මා වායාම, සම්මා සති කියන මේ කරුණ තුනේ තියෙන වැදගත්කම. ධර්මාර්ගයට පැමිණෙච්ච මොහොතේ පටන්ම හැම මොහොතක් පාසාම අපේ ජීවිතයේහි අඛණ්ඩව තියෙන ඕන කාරණා තුනක් තමයි දුකේ හට ගැනීම හා නිරෝධය නම් වූ සම්මා දිට්ඨිය, ඒ වගේම අකුසලෙන් මිදෙන්නටත් කුසලයෙන් යෙදෙන්නටත් තියෙන අනවරත නිරන්තර උත්සාහය, ඒ වගේම තමන්ගේ සිත කය ගැන තියෙන සතිමත් බව. මෙන්න මේ සම්මා දිට්ඨිය, යහපත් උත්සාහය සහ සතිමත් බව අඛණ්ඩව පවත්වා ගනිමින් නිරතුරුව ධර්ම මාර්ගයේ ඉදිරියට යන්නට අපේ උත්සාහ ගනිමු. ඒ සඳහා ඔබ හැම දිනාටම ශක්තිය, ධෛර්යය, වාසනාව, නිරෝගී භාවය, දිගාසිරි සම්පත් සැලසේවා. මේ උතුම් ධර්ම ශ්‍රවණේහි ආනිසංසයෙන් ඔබ හැම දිනාටම ධර්ම අවබෝධයම සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. හැම දිනාටම තුනුරුවන් සරණයි.